ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් මේ පින්තුන් බලාපොරොත්තු වන්නේ මේ දින කිහිපයක සිට සිදු කරගෙන එන ආශිර්වාදාත්මක පිරිදේශනයේහි අද දිනට නියමිත වැඩසටහනට සහභාගී වීමටයි. ඉතින් පින්තුනි මහා ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වෙනවා. ඔබ දන්නවා මේ කාලයේ බොහොම දුෂ්කර කාල පරිච්ඡේදයක් වුණත් මේ සියල්ලක්ම නොතකා ඉමා ශ්‍රද්ධාව වෙනොයි මේ පින්කමට සහභාගී වෙන්නේ. මං හිතන්නේ වෙනදා ඔබ සුපුරුදු පරිදි පින්කම් සිදු කරන අතරෙහි අද පින්කම ඔබට බොහෝ කාලයක් මතකයේ රැඳෙන පින්කමක් වෙනටත් පුළුවන්. එයි ඒකට හේතුව බොහෝ දුෂ්කරතා මැදෙහි ලෙඩ දුක් මැදෙහි ඇවිල්ලා කරන පින්කමක් නිසා මේක තමන්ගේ ජීවිතයේ බොහෝ කලක් මතකයේ රැඳෙන පින්කමක් බවට පත් වෙනට පුළුවන්. එවැනි පින්කම් වලට අපි කියන්නේ අනුස්මරණීය පින්කම් කියලා. ඔබ ටික දිනේ සහභාගී වුණත් බොහෝ දිනෙක නියෝජනය කරලා ඒ හැමදෙනාටම ආශිර්වාද පිණිසයි පින්කම සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොත් අපට අපේ ජීවිත සාර්ථක කරගන්නට දුකෙන් නිදහස් වෙන්නට තියෙන ප්‍රධානතම කාරණය හැටියට බුදුහාඳුර දේශනා කළේ සම්මා දිට්ඨියයි. යහපත් දැකීම, නිවැරදි දර්ශනය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරියට නැගෙනහිර දිසාවෙන් සූර්යයා පායන්න කලින් අරුණෝදය නැගෙනවා. ඒ සූර්යාගේ වර්ණයට සමාන රතු පාටින් නැගෙනහිර දිස ආකාශයේ වලාකුළු පේන ගන්නවා අපට. ඒකට කියන්නේ අරුණෝදය කියලා. ඒ අරුණෝදයත් එක්කම අපේ හැඟෙනම තව මොහොතකින් සූර්යයා පායනවායි කියලා ඒත් එකම ලෝකයට ආලෝකය ලැබෙනවා. පෙරදිගින් පායන සූර්යාට කලින් එන අරුණෝදය වගේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අන්නේ සම්මා දිට්ඨිය ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට. ඒ සම්මා දිට්ඨිය ලැබුණු පමණටයි අපේ ජීවිතයේ සියලුම කරුණවල ආධ්‍යාත්මික දියුණුව සිදවන්නේ. බුදුහාමර දේශනා කරනවා සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. අත්තිහි බෙක්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා. උපදි සම්පත් ලබා දෙන සාස්ත්‍රවෝ පුණ්‍ය කර්ම වලට බර වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට අපි කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියලා. ඒ වගේම සඳහන් වෙනවා අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියලා. ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ නිර්වාණාවබෝධය සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වූ සම්මාදිට්ඨියක් තියෙනවායි කියලා. මෙන්න මේ සම්මාදිට්ඨි දෙකම අපට ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්. එයින් පළමුවම ලැබෙන සම්මාදිට්ඨිය තමයි කර්මය පිළිබඳව විශ්වාසය. අපේ හිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් කරන ක්‍රියාවන් වලට ඊට අනුරූප වූ කුසල අකුසල විපාක සහ ආනිසංස ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය සමගම අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. මොකක්ද ඒ පරිවර්තනය? සබ්බ පාපසකරණම්. හැකිතාක් දුරට අපි අකුසලෙන් වැළකෙනවා. කුසල සුප සම්බදා කියපු විදිහට හැකිතාක් දුරට කුසල් සිද කරනවා. මෙන්න මේ පදනම තුල අපි හැකිතාක් දුරට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද කරනවා. හැකිතා තමන්ට පුළුවන් මට්ටමින් අනිත්‍යය වෙනුවෙන් පරිත්‍යාගයන් සිද කරනවා. සාමාන්‍ය භෞතික දේවල් විතරක් නෙවෙයි. අභය දානය, ධර්ම දානය ආදී වශයෙන් උනත් ඉහළ දානයන් දෙන්නට අපි උත්සාහවන්ත වෙනවා. මෙන්න මේ දානමය පින්කම් අප ප්‍රධාන වශයෙන් එක පැත්තකින් අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා, අනිත් පැත්තෙන් පූජා බුද්ධියෙන් දෙනවා. දුකේ දුක්පත්යට අපි දෙන්නේ, අසරණයට ලෙඩ වෙච්චයට අපි දෙන්නේ අනුග්‍රහක බුද්ධියෙන්. පූජනීය උතුමන්ට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පරිත්‍යාගයන් දෙන්නේ පූජා බුද්ධියෙන්. මෙන්න මේ විදිහට අපි දානමය පින්කම් සිදු කරන අපේ ජීවිත තුළ දෙවෙනි පින්කම් විදිහට අපි සිල්වත් වෙනවා, විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කරනවා. මේකත් අපේ ජීවිතේට ලොකු රැකවරණයක් වෙනවා. අපේ ජීවිතයේ කුසල කර්ම ශක්තිය පුණ්‍ය විපාක ඉහළට පත් කරගන්නට හේතුවක් වෙනවා. තුන්වෙනි කාරණය තමයි භාවනාව. විශේෂයෙන් ලෞකික සම්මාදිට්ඨිය තුළ අපි කරන භාවනා හැටියට තමයි බුදුදහමේ දැක්වෙන සම්සතලිස් කර්මස්ථාන දැක්වෙන්නේ. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, මරණානුස්සති භාවනා, මේ ආදී ලෝකයේ තුල ඉඳගෙන කරන සමත භාවනාව මෙන්න මේ ලෞකික සම්මාදිටිය තුල ඉහළම කුසලයක් විදියට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දිනු කරන්න තියෙන අවස්ථාවක්. විශේෂයෙන් මේ වගේ කාලවල අපට මේ වගේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම සිදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එදිනෙදා අපි දානයන් දෙන්නේ අපට තියෙන වැඩිපුර දෙයකින් තමයි අපි දෙන්නේ. නමුත් මේ කාලේ එහෙම නෙවෙයි. බඩමුට්ටු ටිකක් ගන්න අමාරු කාලයක්නේ. ඉතින් අන්න එවැනි කාලවල දෙන දානය ඉතාම වැදගත් වෙනවා. ඒකට කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. අපට දැනට තියෙන සීමිත භාණ්ඩ වලින් කොටසක් අපේ පරිහරණයෙන් අපට වැළකිලා අපට තියෙන කැම වේලක් වෙන කෙනෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් නම් ඒක අර සාමාන්‍ය දිනවලට කරන පරිත්‍යාගයට වඩා බොහොම ඉහළ පින්කමක් වෙනවා. ඉතින් මෙවැනි කාලවල අපට හුඟා පින්කම් කරගන්න තියෙන අවස්ථාව. අනිත් කාරණේ තමයි හැකිතාක දුරට අපි පංචශීලයේ තුල ස්ථාපිත වෙන්නට ඕන. භාවනා විදියට පුළුවන් තරම් දුරට ලෝකයේහි රෝග බිය ආදීන් මරණ බියෙන් ඉන්න සත්‍යයන් වෙනුවෙන් අපි මෛත්‍රී වඩන්නට ඕන. සීල සත්ත්ව සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව හැකිතාක් දුරට මේ දිනවල අපි වඩන්නට ඕන. ඒක ලොකු ශක්තියක් වෙනවා. ඒ තුලින් අනිත් අයට සුවපත් බව විතරක් නෙවෙයි, අපේ ආධ්‍යාත්මික ශක්තිය, අපේ ශාරීරික ශක්තිය, අපේ ප්‍රතිශක්තිකරණ ශක්තියකින් වැඩි වෙනවා. ඒ ආධ්‍යාත්මික ශක්තිය තුලින් අපට පුළුවන්කම ලැබෙනවා මේ ලෙඩදුක් හමුෙහි යම්කිසි විදියකින් ශක්තිමත් මුහුණ දෙන්න. එසේ බැරි වුණත් ඊළඟ පියවරේදී ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් අපට ලොකු රැකවරණයක් තවදුරටත් ලැබෙනවා. විශේෂයෙන්ම ලෞකික සම්මාදිට්ඨියෙන් අපට ලැබෙන රැකවරණය තමයි අපේ කායික ජීවිතයේ සුවපත් භාවය විතරක් නෙවෙයි, ඇතැමිට කර්ම දෝෂ නිසා, කාල විපත් නිසා අපේ ජීවිතවලට වුණත් ලෙඩ දුක්පත් වෙන්න පුළුවන්. ජීවිතේට අනතුරක් වුණත් වෙන්න පුළුවන්. නමුත් අපි කිසි විටකත් අසරණ වෙන්නේ නැහැ. මේ කුසල දහම් තුලින් ශක්තිමත් හිටියොත් අපි මේ ලබා තියෙන ජීවිතයට වඩා ඉහළ ජීවිතයකටපත් වෙන්නට අපට මේ කුසලකාමී මාර්ගය හේතුවක් වෙනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වගේ ලෙඩ දුකටපත් වුණා. සමහර අනතුරු වලටපත් වුණා. ඔබ අහලා ඇති විදුඩබ කුමාරයා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා. අන්‍ය අවස්ථාවේ යට කරන්න තිබෙච්ච එකම දේ තමයි යාල දහම තුල පිහිටලා හිටියා. පංචශීල ආරක්ෂා කළා. ඒ ඝාතනයට ලක් වෙච්ච කිසිම කෙනෙක් දුගතිගාමී වුණේ නැහැ කියලා කියනවා. ඒ ඇයට සතුරන් විරුද්ධව අවියාවද අතර ගන්න තිබුණා. හැබැයි එයා කල්පනා කර අපේ බුදුහා අපි බුදුහාඳුරන්ගේ ඥාතීන්. ඒ ඥාතීන් විදියට අපිට මේ වෙලාවේ අපි යුද්ධයකට එළඹෙන්නේ කොහොඳනේ අපි දහම තුලම ඉන්නවා කියලා හිතලා ඒ අය හොඳට හිත පිහිටුවාගෙන මරණයෙන් පස්සේ සුගතිගාමී වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් අපටත් මේ කාලේ තමන්ගේ ජීවිතය ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනට ඕන. අපේ කිසි විටක දුගතිගාමී වෙන්නේ නැහැ කියන ධර්මයෙන් ලැබෙන විශ්වාසය පිළිසරණ. දෙවෙනි කාරණය තමයි ලෝකෝත්තර සම්මාදීටි සමීප වීම. කර්මය පිළිබඳව විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අනිත්‍යතාවය, පටිසම්පාදය, හේතුඵල දහම පිළිබඳ අවබෝධයෙන්. විශේෂයෙන් රූපාදී ස්කන්ධ පංචකයෙහි සමුදය වැය හැම වෙලාවෙම මේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය. යං කිච්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ආර්ය න්‍යාය අනුව සිත පිහිටුවාගෙන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම ඉහළ තලයකට අපි කරන්නට ඕන. බොහෝ වෙලට අපි දාන සීල භාවනා කිව්වහම අපි හිතන්නේ මේක සාමාන්‍ය සුගතිගාමි වෙන විතරක් කියලා. නමුත් මේ දාන සීල භාවනාව තමයි අපි ලෝකෝත්තර මට්ටමේදීත් කරන්නේ. සාමාන්‍ය මට්ටමේදී ලෝකේ වෙනුවෙන් පරිත්‍යාගයන් කරනවා පූජා බුද්ධියෙන් හරි අනුග්‍රහක බුද්ධියෙන් හරි. නමුත් ලෝකෝත්තර සම්මාදීපියත් එක්ක අපි අත්හරින්නේ බඩු බාන්න විතරක් නෙවෙයි. ආරි සත්‍යයන් අතුරින් නිරෝධ සත්‍යය සඳහන් වෙනවා. යෝතස්සා ඒව අසේස් විරාග නිරෝධෝ චාගෝ කියලා. එතන චාගෝ කියලා කාරණයක් තියෙනවා. එතන චාගෝ කියන්නේ සාමාන්‍ය බඩුමුටු අත්හැරීම විතරක් නෙවෙයි, තෘෂ්ණාව අත්හැරීම. එතන සාමාන්‍යයෙන් අපි බඩුමුටු දීමෙන් කුසලයක් ප්‍රතිවිපාකයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඉහළ දර්ශනයත් එක්ක දෙනකොට අපි පරිත්‍යාග වෙන්නේ කොහොමද, කුමකටද? අපේ හිතේ තියෙන ලෝභය දුරු කිරීමේ අදහසින් අපි පරිත්‍යාගශීලී වෙනවා. මෙන්න මේක තමයි ඉහළ දර්ශනයෙන් කරන පරිත්‍යාගය. දෙවෙනි කාරණේදී සීලේදී අර සාමාන්‍ය පංචශීලයෙන් පටන් ගත්තු අපි මෙතෙන්දී දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා ඉහළ දර්ශනයෙන් යුක්තව ඒ කියන්නේ ලෝකයක් ඇත හෝ නැත කියන අන්ත දෙකෙන් මිදිලා හේතු ඇතිකල්හි ලෝකය නිර්මාණය වෙනවා, හේතු නිරුද්ධ වීමෙන් ලෝකය නිරුද්ධ වෙනවා කියන අවබෝධයෙන් රකින්න සීලය. අන්න ඒ සීලය සීලබ්බත පරාමාසයෙන් දුර වෙච්ච බුද්ධහදී ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරපු දෘෂ්ටි වලට නොවැටිච්ච සීලයක් බවට පත් වෙනවා. මෙන්න මේ සීලයට එළඹීම තමයි දෙවෙනි සමාධියටදී කරන්නේ. තුන්වෙනි කාරණේ විදිහට භාවනාව, අපි සාමාන්‍ය ලෞකික සමාධියේදී මෛත්‍රී භාවනාව ආදී භාවනා කමටහන් හිත සමාධිමත් කිරීම සඳහා කරනවා. ලෝකෝත්තර සමාධියට යනකොට භාවනාව කොටස් දෙකකට බෙදෙනවා. සමත විපස්සනා කියලා සාමාන්‍යයෙන් හිත සමාධිමත් කිරීම විතරක් නෙවෙයි, ඒ සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කිරීම වශයෙන් විදර්ශනා භාවනා කරනවා. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියලා බුදුහාඳුරෝ බොහෝ අවස්ථාවලදී දේශනා කරනවා. ආර්ය සම්මාදිට්ඨිය සහිතව, ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සුතමේ ඥාණයෙන් ලබාගත් දැනුමෙන් යුක්තව භාවනා වඩලා හිත සමාධිමත් කරගන්න කෙනා සාමාන්‍ය සමාධියෙන් නවතින්නේ නැහැ. ඒ සමාධිය විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, බොස්සග්ග පරිණාමී බවට පත් වෙනවා. ඒක විවේකයෙන් යුක්ත එකක්, රාගී භවෙන් තොර එකක්, නිරෝධයේ දකින සම්මාදිට්ඨියක්, වස්සංග පරිණාමී නිවනට නැමිච්ච සමාධියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධ, රූපාදී ස්කන්ධ පංචකයේ හැම වෙලාවෙම හටගන්නව නිරුද්ධ වෙනවා. මෙන්න මේ අවබෝධය ලබා ගැනීම සඳහා කරන භාවනාවක් බවට පත් වෙනවා. අන්නේ தත්ත්වය තුළ අපි රූපය තුළ අපේ හිත බැසගන්නේ, අපේ සාමාන්‍ය චේතනිතික වලත් හිත බැසගන්නේ, සම්පූර්ණයෙන්ම අපි ප්‍රඥාව තුළ වාසය කරන්න දක්ෂ වෙනවා. අන්නේ වින තත්වයක් මත පිනතුනි, අපට ලෙඩ දුකක් වුණත්, අපේ ශරීරයට ඇති වුණත්, ශාරීරිකව මේ ශරීරයට හානියක් වුණත්, ලෙඩ දුක්කටපත් වුණත්, මනසෙන් නිරෝගී වෙන ක්‍රමයයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඉතින් උන්වහන්සේ නිතරම ආගය කළේ මේ ශරීරය අපට ලෙඩ දුක් වලින් මහලු වීමෙන් නිදහස් වෙන පුළුවන් දෙයක් නෙවෙයි. ලෙඩ වෙන, මහලු වෙන කයක් සහිතව ඉන්න අපි ලෙඩ නොවන හිතක් හදාගන්නටයි බුදුහාමුදුර අපට නිතර අනුශාසනා කළේ. ඉතින් මේ ධර්ම මාර්ගින හැටියට ඔබ නිතර බුදු දාම සංඝගෙන තෙරුවන් ඇසුරු කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, දාන ආදී පින් දහම් සිදු කර නැත්නම් දිනෙන් දින තමන්ගේ මේ කුසල ධර්මයන් ඉදිරියට යන්නට, තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නට, ඒ ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තියෙන් මුළු ලෝකයකට සුවපත් භාවයත් ප්‍රාර්ථනා කරන්නටත්, අපේ සසර ජීවිතයේ සුවපත් භාවයත් හැකිතාක් ඉක්මන් භවයකදී සියලු දුක් වලින් නිදහස් වෙලා මෙවැනි රෝගාබාධ වලින් නිදහස් වෙච්ච උත්තම මානසික සුවයකට පත්වන්නට මේ අවස්ථාව අප හැම දෙනාටම අප්‍රමාදී භව ඇති කරගන්න, වීරය ඇති කරගන්න හොඳම අවස්ථාවක්. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ලෙඩ දුක් වලින් ලෝකයේ පෙළෙන සත්‍යයන්ට සුවපත් භාවයේ සැලසේවා. මියගිය හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයන්හි පුණ්‍ය ඵලයේ ආනිසංසයෙන් එයත්න් සසර ජීවිතයේ සුවපත් වේවා. යහපත් සුගතිගාමී ආත්ම භාව සරසා ගනිත්වා. මේ සියලු පින්කමල ආනිසංසයෙන් අප හැම දිනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් සැදැහැ සිතින් අපි පිරිත් ධර්මයේ සජ්ජහානා කරමින්, පිරිත් ධර්මයට එමුම්කන් දෙමින් පිරිතෙහි ආශිර්වාදය සලසා ගනිමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.